ඉරේ 12ට ආසන්නව අපේ වෙච්ච තාක්ෂණික ප්‍රශ්නයන් නිසා විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම නැලිටීමකට ලක් වුණා. මේක උනේ ඇත්තටම අපේ පද්ධතිය. ඒතර මේ පද්ධතිය යම් කිසි බිඳුවක් වැටීමකට ලක් වුණාම ඒ පද්ධතියට සම්බන්ධ වෙලා තියෙන බලාගාරය තිබෙම නවතිනවා. ඉතින් මේක උනේ කොහොමද කියන එක තමයි අපි දැන් පරීක්ෂණ කර යන්නේ. අකුණක් ගහලා වුණාද, එහෙම නැත්නම් වෙනත් බලාගාරයක් නැවතීම නිසා වුණාද කියලා අපි ආදි වශයෙන් කණ්ඩායම විසින් හොයාගෙන යනවා. ගරු අමාත්‍ය රංජිත් සේමුල පිටිමත්තුමා නියෝග කළා තියෙනවා. මේ ගැන පරීක්ෂණයක් පත් කළා වහාම එතුමාට ඒ ගැන ලිඛිතව තාවක ලබා දෙන්න කියලා අපි දැන් යනවා. කට ප්‍රධාන ඉංජිනේරු මහත්වරු ගිය සම්බන්ධිත කණ්ඩායමක් පත් කරලා තියෙනවා. මේකට සම්බන්ධ එතුමන්ලා පරීක්ෂණේ පවත්වාගෙන මොකද ඇත්තට මෙතන උනේ කියලා කළා. එතුමන්ලා තමයි පළවෙනි වාර්තාව අපිට දෙන්නේ. ඒතොර ඒ වාර්තාව හැමතුමාට ඉදිරිපත් කරාම හැමතුමා ඒ ගැන අපට සුදුසු නිර්දේශ ලබා දෙයි.